සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතේන අනුත්තරීය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් මෙලව ඉපදිච්ච කෙනෙකුට සිද්ධ කරන්න පුළුවන් උතුම්ම කරුණු හයක් පිළිබඳව පැහැදිලි කරනවා. දසනානුත්තරීය, සවනානුත්තරීය, ලාභානුත්තරීය, සික්ඛානුත්තරීය, පාරිචර්යානුත්තරීය, අනුස්සතානුත්තරීය වශයෙන් මෙලව ඉපදිච්ච නොවනැති සත්‍යයකට සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණොත් ඔහු මේ ජීවිත යථාර්ථය තේරුම් ගන්නවා. අනේ ජීවිත යථාර්ථය අවබෝධය කිරීමත් සමග එතනත් සාමේ ලෝකයේ සිද්ධ කරන්න පුළුවන් ඉහළම උතුම්ම කරුණු ජීවිතය තුළින් සිද්ධ කරනවා. අන්න එලෙස කරන්න පුළුවන් උපරිම වටිනා වැදගත්ම උතුම්ම කරුණු හයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මේ අනුත්තරීය සූත්‍රයෙන් අපට පැහැදිලි කළ දෙන්නේ. පළවෙනි කාරණය දස්සන අනුත්තරීය. තමන්ගේ ඇස් දෙකෙන් දකින දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියන එක. අපි මේ ලෝකේ නොඑක් විදිහේ ලස්සන අලංකාර, පුද්ගලයන්, ස්ථාන, ගස්කොළන්, පරිසරයවල් අපි දකිනවා. නාට්‍ය සංදර්ශන, කලා නිර්මාණ ආදී නොඑක් දේවල් අපි දකිනවා. අන්නේ හැම දෙයකම වඩා සිය නෙත් දෙකෙන් දකින පුළුවන් උතුම්ම දේ සමනානංච දස්සනං කියපු විදිහට බුදුරජාණන් වහන්සේ දැකීමත්, උන්වහන්සේ සරණ ගිය ආර්ය උතුමන් දැකීමත් තමයි දකින දේවල් වලින් උතුම්ම දේ විදිහට දේශනා කළේ. ඇයි ඒ උතුම්ම දෙයක් වන්නේ? එකාතකින් එය දකින ලැබෙන්නේ සසර කලාව තින කානිස්සංශයක් විදිහට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැසෙන්නේ, උන්වහන්සේගේ ශ්‍රාවකයන් ආර්ය උතුමන් මුණ ගැහෙන්නේ සසර කලාව මහා තින කානිස්සංශයක් විදිහට. ඒ දර්ශන මාත්‍රයේම තමාට කුසල් සිදු කරගන්න හේතුවක් වෙනවා. උන්වහන්සේලාට දාන ආදී පූජා කිරීම, වන්දනාමාන කිරීම තමන්ට මෙලවත් අරලවත් යහපත පිණිස හේතු වන මංගල කාරණයක් වෙනවා. උන්වහන්සේලාගේ ජීවිතය අනුකරණය කිරීම, ආදර්ශයට ගැනීම වශයෙන් උන්වහන්සේලාගේ මඟ ගමන් කිරීම අපේ ජීවිතයට යහපතක් වෙනවා. බුද්ධහදී උතුමන්ගේ දේශනා ඇසීම අපේ මෙලව යහපත සුගතිගාමි වෙන්නටත්, විශේෂයෙන්ම නිර්වාණාවබෝධය සාක්ෂාත් කරගන්නටත් හේතුවක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දැකීමත්, ආර්ය උතුමන්ගේ දර්ශනයත්, ස්වාමීන් වහන්සේලා දැකීමත් දකින දේවල් වලින් උතුම්ම දේ හැටියට දේශනා කරනවා. දෙවෙනි කාරණය තමයි සවනානුත්තරිය. තමන්ගේ කන් දෙකෙන් දසවන් වලින් අසන උතුම්ම දේ මොකද්ද කියලා මෙහිදී දේශනා කරනවා. අපි අපේ කන් දෙකෙන් නොඑක් විදිහේ හඬවල් අහනවා. නොඑක් විදිහේ මිහිරි නාද, ගීත ගායනා, දේශනාදී අපි අහනවා. අන්නේ බොහොමයකින් පින්නතුනි අපට සතුටක් ඇති වුණත් බොහෝ විට ලෝභ, ද්වේෂ, මෝහ නැත්නම් රාග, ද්වේෂ, අවිද්‍යාව තමයි හටගන්නේ. නමුත් අපි සම්බුදු උතුමෙක්ගේ ධර්ම අහනවා නම් ඒ ධර්ම විරාගී ධර්මක්. ඒ ධර්ම කොතනින් ඇහුවත් විමුක්ති රසය ඇති වෙන්නේ සබ්බ රතින්, ධම්ම රතින් ජිනාත කියපු විදියට කැමති දේවල් අතුලින් උතුම්ම දෙයක් තමයි ධර්මයට තියෙන කැමැත්ත. සබ්බ රසං ධම්ම රසෝ ජිනාත කියපු විදියට සීළු රසයන් අතුලින් උතුම්ම රසය තමයි ධර්ම රසය. ඒ වගේම ධම්මෝසුද සමන්නත්ති ඒතම් පිවත බික්ඛෝ කියලා කිව්වා. ධර්මය හා සමාන ඖෂධයක් නැහැ, ඒ පානය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා. අන්නේ ධර්මය එකහතකින් සුගතිගාමි වෙන්නටත්, සසර දුක නිවාටපත් කරන්නටත්, තමන්ට ජරා මරණ ආදී දුක් වලින් සප්‍රාම නිදහස් වන්නටත් හේතු වන උතුම් දෙයක් අපි මේ අහන්නේ අපේ දේශවන් වලින්. ඒ නිසා සුගතිගාමි වෙන මාර්ගයේ සහ චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු දුකේ නිදහස් වීමේ විමුක්ති මාර්ගයේ නිවන් මඟ අසන්න ලැබීම තමන්ගේ කන් දෙකෙන් අහන උතුම්ම දේ විදිහට දක්වන්න පුළුවන්. ඒකට අපි කියනවා සවනානුත්තරිය කියලා. තුන්වෙනි කරුණ තමයි ලාභානුත්තරිය. අප මේ ලෝකේ ලබන දේවල් අතුරින් උතුම්ම දේ මොකද්ද කියලා. ගිහිපෙන තුන් හැටියට ඔබ දේපල, ඥාතීන්, දරුවන් ආදී දේවල් ලබනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා හැටියට අපි චීවර ආදී සිව්පස්සේ ලබනවා. මෙන්න මේ ලබන සියලුම දේවල් අතුරින් වඩාත්ම උතුම්ම දේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ශ්‍රද්ධා ප්‍රතිලාභය, ශ්‍රද්ධාව ලැබීම, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන තියෙන අරහං ආදී ඒ නික්ලේශී සම්බුදු ගුණ කෙරෙහි තියෙන ප්‍රසාදය, ධර්මයේ සාක්ෂාතාදී ගුණ පිළිබඳව තියෙන ප්‍රසාදය විශ්වාසය, මහා සංඝරත්නය තුල තියෙන සුපටිපන්නතාදී සංඝ ගුණ පිළිබඳව තියෙන ගෞරවය විශ්වාසය, මෙන්න මේ තෙරුවන් පිළිබඳව තියෙන ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාවට පත්වීම, ශ්‍රද්ධාව ජීවිතයට ළඟා කර ගැනීම, ලබා ගැනීම තමයි ලබන දේවල් වලින් උතුම් දේ හැටියට බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඒ නිසා ශ්‍රද්ධා බීජං කියලා සඳහන් කරනවා, ශ්‍රද්ධාව බීජයක් විදියට. ඒ වගේම ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක් විදියට දේශනා කරනවා. ශ්‍රද්ධා මූලිකා සබ්බේ කුසල ධම්මා කියලා දේශනා කරනවා, ශ්‍රද්ධාව සියලුම කුසල ධම්ම වලට මූලික පදනම කියලා. සද්දාය තරති ඕගං කියලා කියනවා, ශ්‍රද්ධාව තමයි මේ කාමාදී ඕගයන් තරණය කරන තියෙන පහුර විදියට සඳහන් කරන්නේ. එනිසා ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඒ නෝනි මෙනෙහි කිරීම වශයෙන් මේ ශ්‍රද්ධාව දිනෙන් දින දිනු කරගන්නට නියුතුම් ප්‍රතිලාභය ලබන්නට අපි අදිස්ථාන කරගනිමු. හතරවෙනි කරුණ තමයි සික්ඛානුත්තරිය. හික්මන දේවල් අතුරින් උතුම්ම දේ මොකද්ද කියලා. මේ ලෝකයේ අය අස්සයන් පුහුණු කිරීම, ඇතුම් පුහුණු කිරීම ආදී දේවල් වල යෙදෙනවා. අන්නේ දේවල් අතුරින් වඩාත්ම උතුම් දේ හැටියට බුදුහමෝ දේශනා කළේ සීල, සමාධි, ප්‍රඥා, නැත්නම් අදිචිත්ත, අදිසීල, අදිපඤ්ඤා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවන්හි ශික්ෂණයට හික්මීමට පත්වීම, නැත්නම් ආරස්සංගික මාර්ගයේ පිළිපැදීම තමයි උතුම්ම ශික්ෂණ විදියට දේශනා කළේ. පස්වෙනි කරුණ පාරිචර්යානුත්තරිය. යම් කෙනෙකුට උපස්ථාන කරන්න තියෙනවා නම්, අනුව ගමන් කරන්න තියෙනවා නම්, පසු ගමන් කරන්න තියෙනවා නම්, අපෝවස්ථාන කරන්න තියෙනවා නම්, ඒ අතුරින් උතුම්ම දේ මොනවද කියලා, ඒ තමයි බුදුරජාණන් වහන්සේට ආර්ය මහා සංඝරත්නයට උපස්ථාන කිරීම, උන්වහන්සේලා අනුගමනය කිරීම තමයි උතුම්ම දේ විදියට සඳහන් කළේ. හයවෙනි කාරණය අනුස්සතානුත්තරිය. අප සිහි කරන දේවල් අතුරින් උතුම්ම දේ මොනවද කියලා, කවුරු ගැන සිහි කිරීමද උතුම්? බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම. ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කිරීම. මෙන්න මේ දේ තමයි සිහි කරන දේවල් අතුරින් උතුම්ම දේ හැටියට දේශනා කළේ. මේ බුද්ධ රත්නයත් සංඝරත්නයත් එකට යාකෙන ප්‍රධාන දේ තමයි සද්ධර්මය කියන්නේ. එනිසා සද්ධර්මය සිහි කිරීමත් උතුම්ම දේ හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වශයෙන් සඳහන් කරන මෙන්න මේ ස්ථාන තුන කෙරෙහි අපට සිහිය, සතිමත් බව දිනු කළා, ඒ ඔස්සේ සමාධිය දිනු කරන්න පුළුවන් නම් ඒ උතුම්ම සිහි කිරීම වශයෙන් දක්වනවා. අද අප සාකච්ඡා කර අංගුත්තර නිකායේ චක්ඛනිපාතේන අනුත්තරිය සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ දකින දේවල් අතුරින් උතුම්ම දේ බුද්ධ රත්නේ, ආර්ය මහා සංඝරත්නේ දැකීම, අසන දේවල් වලින් උතුම් වූ සවනානුත්තරිය වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම, ලබන දේවල් අතුරින් උතුම්ම දේවන්නේ ශ්‍රද්ධා ප්‍රතිලාභය, හික්මෙන දේවල් අතුරින් උතුම්ම සික්ඛානුත්තරිය වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශිෂ්ඨාවේ හික්මීම, පාරිචර්යානුත්තරිය නම් වූ උපස්ථාන කිරීමෙන්, සංග්‍රහ කිරීමෙන්, පසුගමන් කිරීමෙන් උතුම්ම දේවන්නේ බුද්ධ රත්නය සහ ආර්ය සංඝරත්නය. අනුස්සතානුත්තරිය වශයෙන් සිහි කිරීම වශයෙන් උතුම වන්නේ බුදු දම සංඝ කියන තෙරුවන, විශේෂයෙන් බුදුහාමුදුරුවෝ සහ සංඝරත්නය සිහි කිරීම. ජීවිතයට එකතු කරගන්න පුළුවන් ඉහළම අර්ථවත්ම දේ තමයි බුදුහාමුදුරුවෝ මෙහි දේශනා කළේ. මේ ඇතුළු සියලුම කරුණු අපට කොටස් දෙකකට ගන්න පුළුවන්. ත්‍රිවිධ රත්නයේ නිරතුරුව ඇසුරු කරමින් ආරිසංගික මාර්ගය නම් වූ ත්‍රිවිධ ශික්ෂා අනුගමනය කිරීම තමයි අපේ ජීවිතයේ ඉහළම ප්‍රතිපදාවට පත් කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්ය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් පින ආනිසංසයෙන් මෙලොව යහපතත්, පරලොව සුගතියත්, උතුම් නිවනත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තුනුරුවන් සරණයි.